Amen. Hallelujah. Hallelujah. Have you had a beautiful week? ඔබ අලංකාර සතියක් ගත කරාද? Happy Valentine's. සුබ Valentine දවසක් වේවා. Know that Jesus is the greatest lover. යේසුස් වහන්සේ තමයි ඒ අනර්ගම ප්‍රේමවන්තයා. And in him you are a great lover. උන්වහන්සේ තුල ඔබත් අනර්ග ප්‍රේමවන්තයක් ප්‍රේමවන්තියක්. That's why the Bible says beloved. ඒක නිසායි ප්‍රේමවන්තය කියලා බයිබලයේ සඳහන් වෙන්නේ. Hallelujah. Hallelujah. You know, last week we heard a wonderful message from Pastor Liz. Yesathi Pastor Liz apasang samaga anarga wachanayak bedagatta. You know, I listened to it twice myself. Mama desareyak nawatha eka asuwa. It was a remarkable outstanding message. Ithamatma puduma e ihala mattame igenwimak. And I want to encourage all of you to listen to that message more than once. Mama kemathi obo dairimat karanne ek wathawakata wada me deshanawa oba assanta. You know, she spoke from her life. ayage jeevithen katha kara. You know, that kind of message you cannot speak if you don't have the character and the life to back it up. evani deshanawa karannata baha obage jeevithaya e anuwa natnam. We learned that God is preparing us for a greater tomorrow. api igena gatta e mahimavat heta davasakata devyan wahanse apiwa sudanam karana. You know, God knows our tomorrows and he's preparing us today for the greater tomorrow. Hallelujah. devyan wahanse dannawa ape heta davase eka nisa ada davase උන්වහන්සේ අපව සූදානම් කරනවා උතුම් වූ සසු හෙට දවසක් උදෙසා. You never underestimate the small beginnings where you are today because your tomorrow is bigger and greater. Hallelujah. මේ දවසක ඔබගේ කුඩා ආරම්භයන් සුළු කරන්නට එපා මන්ද ඔබගේ හෙට දවස ඉතාමත්ම විශාල නිසා. Hallelujah. Somebody who came today for the first time, I believe God has a very special plan for you. අද දවසේ ප්‍රථම වතාවට මේ ස්ථානෙට පැමිණි අය මම විශ්වාස කරන ඔබට විශාල දෙයක් දෙවියන් වහන්සේ තබා තිබෙනවා. As I was preparing for this meeting, God says today's meeting is going to bless one person. අද දවසේ සූදානම් වෙනකොට දෙවියන් වහන්සේ කිව්වා එක්කෙනෙකුට ආශිර්වාද එක්කෙනෙකුට ආශිර්වාද කරන්නට යනවා කියලා. The Bible says God is interested in one person. මන්ද බයිබලයේ පවසනවා ඒ එක්කෙනා දෙවියන් වහන්සේට ඉතාමත්ම වැදගත් බව. people here but God is individually interested in you. Amen. Me sthane 200ක් පමණ සෙනගෙ ඉන්නට පුළුවන් නමුත් දෙවියන් වහන්සේ පෞද්ගලිකව ඔබ ගැන සලකනවා. There's rejoicing in heaven when one person is blessed. Hallelujah. එක්කෙනෙක් ආශිර්වාද ලැබනකොට මුළු ස්වර්ගයම ප්‍රීති වෙනවා ඒ ගැන. So this person who has never known Jesus, today you're going to give your heart to Christ. මේ යේසුස් වහන්සේව කිසි දවසක නොදැන සිටි ඔබ අද දවසේ දෙවියන් වහන්සේට ඔබගේ හදවත දෙන්න යනවා. There's going to be a party in heaven. ඒ ගැන ස්වර්ගීය උත්සවයක් පවත් Hallelujah, say hallelujah. You know, Pastor Liz shared about four things, four D's. Pastor Liz karanawal hatarak gana ingreesiyen D hatarak gana katha kara. He spoke about dreams. You know, dreams are the language of God. Sihina gana katha kara sihina ævilla deviyan wahansege bhashawai. When God wants to communicate something to you, he gives his dream to you. Deviyan wahansete yamak obata sannivedane karanta awashya wena vita unwahansege e sihina unwahanse obata denawa. Then she said about discipline. In pasu ay vinaya gana katha kara. How important discipline is. Ketaram wedagadda vinaya apage jeevitha wala. God will not tolerate indiscipline in his children. Deviyan wahanse vinaya nathikama e ඉදහරින්ට යන්නේ නැහැ. Because God, our God is a God of order. මන්ද අපේ දෙවියන් වහන්සේ විනයානුකූල දෙවි කෙනෙක්. You can never expect to see the things God wants you to see if you are not disciplined in your walk of your Christian walk. ඔබගේ ඒකිතුණු ගමනේ ඔබ විනයානුකූල නැත්නම් දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ දකින්ට කැමති දේ ඔබට දකින්ට ලැබෙන්නේ නැහැ. Thirdly, she spoke about distractions. තුන්වෙනි කාරණාව අවධානය කඩවීම ගැනයි කතා කරා. She said distractions are attractive. ඇකියවයි අවධානය කඩ කරන්නා උදේ ඉතා ආකර්ෂණීයයි කියලා. I said distractions, the things that distract are attractive and also destructive. මමත් කියනවා ඒවා ආකර්ෂණීයයි ඒ වගේම ඔබගේ අවධානය කඩනවාමයි. Then the next person, don't be distracted, it will destroy your life. Hallelujah. ඔබ අවධානය කඩ කරගන්නට එපා මන්ද ඔබට විනාශය පැමිණෙන්න යන නිසා. Hallelujah. Hallelujah. The next she spoke about diving in. ඊළඟ දේ ඇයි කතා කරා කිමිදීම ගැන? She spoke about opportunities. ඇයි අවස්ථාවන් ගැන කතා කරා? Do you know that opportunities are not permanent? ප්‍රස්තාවන් ඇවිල්ලා ඒ ස්ථිර නැහැ. There be opportunities that come and it will go away, it will pass away. ප්‍රස්තාවන් පැමිණෙනවා ඒ ඇවිල්ලා ඒක යනවා. If you don't jump in, ඔබ ඇතුළට කිමිදුනේ නැත්නම් you lose that opportunity. ඒ ප්‍රස්තාව ඔබට මගහැරෙන්න පුළුවන්. So you have to act without delay. ඉතින් ඔබ ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න අවශ්‍යයි. When the opportunity comes, don't delay, act on it. Hallelujah. ඒ ප්‍රස්තාව පැමිණියාම ඔබ එකිනෙහිම ප්‍රතිචාර දක්විය යුතුයි. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Amen. Amen. So I'm just adding a little bit on what she said last week. පාස්ලිස් කතා කරපු දෙයට මං දේවල් කිහිපයක් එකතු But this morning I want to share something from my heart again from my life. Me udasana mama mage jeevithayen deyak obath samaga nawatha beda ganata kamathi. We started this series. This is the third of the series. My what do you call it? My journey of 25 years. Mage e avurudu 25 ka gamana kiyannao maatrukawa yatate e thunweni dawasa thamai ada mama katha karana. So today I'm going to speak about how to turn the impossible to possible. අද දවසේ මම කතා කරන්නට යනවා කල නොහැකි දේ කල හැකි බවට පත් කරන්නේ කෙසේද? How to turn the impossible to possible. කල නොහැකි දේ කල හැකි බවට පත් කරන්නේ කෙසේද? You know many times we face situations and we look at it and say this is impossible. බොහෝ වෙලාවට අපි වාතාවරණ දෙස බලලා කල්පනා කරනවා මේක කරන්න බෑ කියලා. We look at people and say this is impossible, this person will not change. මනුෂ්‍යයන් දෙස බලලා අපි කියන මේ මනුෂ්‍යයා නම් වෙනස් කරන්නට බෑ මේක වෙන්න බෑ කියලා 23 years ago when I came to Thalavathukoda there was an impossible situation here අවුරුදු 23කට ඉහතදී මේ Thalavathukoda ප්‍රදේශයට එන විට කල නොහැකි දෙයක් කියලා මම මේක දැක්කා somebody told me in the next 20 years you are going to have a church like this I would have said that is impossible කෙනෙක් කිව්වා නම් මට එදා අවුරුදු 20කට පසු ඔබට මෙවැනි සභාවක් තිබෙන්න යනවා කියලා මම ඒක විශ්වාස නොකරයි සමහර විට there was not a single Christian here in this place ek kitunuwek wat sitiye naha e wenawita me sthane Pastor Vijay Korea said there was not even a single Christian crow in Thalavathukoda Pastor Vijay Korea kiywa e kitunu kaak ekwat sitiye naha kela me palate you know there are Christian crows around obada Hallelujah. Hallelujah. So what looked like it was impossible became possible today. කරන්නට බෑ වගේ පෙනුනා උදේ අද දවසේ කළ හැකි දෙයක් වී තිබෙනවා. And that was because of the journey of faith that I have come through. ඒක පැමිණියා උ ඇදහිල්ලේ ගමන නිසා එසේ සිදු වුණේ. And I've learned to believe that there is nothing that is impossible with God. මම ඉගෙනගෙන තිබෙනවා දෙවියන් වහන්සේ සමග මට කළ නොහැකි දෙයක් නැති බව. Today I'm in the place I would say there's nothing called impossible. අද දවසේ යම් ස්ථානයකට පැමිණි නොය ස්ථානයේ සිට මට කළ නොහැකි දෙයක් නැහැ හල්ලෙලූයා impossible is nothing hallelujah කළ නොහැකි දෙයක් නැහැ and mark chapter 9 verse 23 mark 9 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදේ he says jesus said unto me if thou canst believe then he says all things everybody say all things all things are possible to him that believeth යේසුස් වහන්සේ උත්තර දෙමින් ඔබට පුළුවන් නම් විශ්වාස කරන්නාට සියල්ල පුළුවනයි කිසේක You know if you can believe all things are possible to them that believe ඔබට විශ්වාස කරන්නට පුළුවන් නම් විශ්වාස කරන්නාට සියල්ල පුළුවනයි මේ ස්ථානයේ කියනවා It doesn't say all things are possible to God. මේ ස්ථානයේ කියන්නේ සියල්ල දෙවියන් වහන්සේට කළ හැකි කියලා. Did you notice that? ඔබ මේක දැක්කද ඔබ? It says all things are possible to him or her who believes. නැත්නම් ඔහුට නැත්නම් ඇයට පුළුවන් ඒ විශ්වාස කරන්නාට සියලු දේ කරන්නට. So that means if you can believe there's nothing that is impossible for you. ඒ කියන්නේ ඔබට විශ්වාස කරන්නට පුළුවන් නම් ඔබට කරන්න බැරි කිසිවක් තිබෙන්න යන්නේ නැහැ. This is remarkable. මේක ඉතාමත්ම පුදුමයි. Now if you look at the context of this scripture ඔබ මේ පදයේ දෙස බැලුවොතින් it is it speaks about a story of a father who brought his little child for healing මේ මස්ම රෝගයකින් පෙළෙන දරුවෙකු ඒ පියා ගෙනෙනවා මේ ස්ථානෙට සුවය ලබන පිණිස and the disciples tried to cast out a devil then Jesus was not there ගෝලයන් උත්සාහ කරා යේසුස් වහන්සේ නැති අතරෙදි මේ ළමයාට තිබුණා ඔය යක්ෂයාව පළවා හරින්නට but they couldn't ඔවුන්ට බැරි වුණා. But Jesus comes to the scene. යේසුස් වහන්සේින් පසුව පැමිණෙනවා. And he commands that devil to leave. අනකරන ඒ යක්ෂයාට පිටත් වෙන්න. If you read the story that there was a dramatic encounter there. ඔබ ඒ කතන්දරය දිහා බැලුවොතින් හරි ත්‍රාසජනක දෙයක් සිදු වෙනවා ඒ ස්ථානයේ. And then once his healing was finished the disciples secretly went to Jesus. මේ සිදුවීම සිදුනාට පසුව රහසිගතව ගෝලයන් පැමිණෙනවා යේසුස් වහන්සේ වෙතට. Verse 28. 28 වෙනි පදේ අපි බලමු. He says why couldn't we do it? ඔවුන් අසනවා ඇයි මට අපට මේක කරන්නට බැරි වුනේ you know sometimes we feel like that සමහරවිට අපටත් මේ වගේ සිතෙන්නට පුළුවන් we try to do something that is challenging and then we can't do it අභියෝගාත්මක දෙයක් අපි කරන්න උත්සාහ කරනවා නමුත් අපට කරන්නට බැරි වෙනවා and the question arises you know why couldn't we do it ඊට පස්සේ ප්‍රශ්නයක් නැගෙනවා ඇයි මට මේක කරන්නට බැරි වුනේ කියලා and we even pray and ask god god why couldn't I do it අපි යාඥා කළත් සමහරවිට අහනවා ඇයි ස්වාමීනි මට කරන්නට බැරි වුනේ මේ දේ කියලා why did I fail to do it ඇයි මම පරාජය වුනේ කියලා අසනවා and jesus gives the answer. Jesus wahanse me sthane uttar denawa. And he says in the next verse. Ilanga pade kiyenawa. He said unto them this kind can come forth by nothing but by prayer and fasting. යාඥාවෙන් මිස වෙන ආකාරයකින් මේ જાතිය දුරු කරන්නට නුපුලවණයි උන්වහන්සේ කීසේක. So there is a kind there are different kinds of challenges. එක එක જાතියේ අභියෝගයන් තිබෙන්නට පුළුවන්. But there is a kind that will come out or that you can overcome only with prayer and fasting e samahara e abiyoga jati nobata e jayagannata puluwan yaagnyawenma pamanai so that tells me that our prayer life our praying and praying with fasting is so vital hallelujah meken pendum karanawa api yaagnya kirime niraharawa yaagnya kirime wedagathkama you know when I look back at my journey over these years I've seen it was prayer if not for prayer I would not be here today me gamane mama dakapu ek deyak thamai mama yaagnya nokarana mada davasse me sthane sitinnata baha many have seen pastor roshan preaching many have seen pastor roshan doing other things but not many have seen my prayer boho aya dakatibena pastor roshan yaagnya karana noyku dewal karana namuth deshana karana deshana samaven deshana karana namuth ohu yaagnya karana oba dakala nathu athi you know there is a prayer a spirit of prayer and a life of prayer of a man that changes impossible things to possible yaagnyave aathmayak yaagnyave jeevithayak tibenawa ekala nohaki de kala haki de bawata parivartane karanne and this is something you learn it doesn't happen automatically me de ibema sidu wenne neha oba igena gathiyutu me de karannata and it takes time for you to be trained by the holy spirit kaale gatha wenawa shuddhaatmana wahanse tulin me puhunuwa labannata you know some people ask me pastor which bible school did you study samahara manushan magen asa tibena pastor mona bible pasalta do oba giye kiyala the answer is I have never been to a bible school ekata pilithura thamai mama kisi dawasaka bible pasalakata gihilla naha you know and some people are shocked you know how come this pastor has never been to a bible school he has no degrees samahara manushan puduma wenawa e mohu e bible pasalakata gihilla naha kiyenakota but there's one bible school that I went that is the bible school of the holy spirit namuth mama giye ekama bible pasala nam shuddhaatmana wahansege bible pasalai and in that bible school you are taught you are trained to pray on your knees e bible pasale uganwenawa obo puhunu karanawa danagasa yaagnya karannata and to pray without ceasing and to pray with fasting nokadawa niraharawa yaagnya karannata you know if this atmosphere the walls in these buildings especially 90 Sirupura building and the other building can speak they will say how pastor roshan has prayed me godanagili wala bitti walata katha karannata puluwan nam me bitti katha karala kiyai pastor roshan kohomada yaagnya kare kiyala hallelujah hallelujah hallelujah hallelujah so through prayer you are prepared to do that which is impossible etin yaagnyawa tulin obowa puhunu kana soodanam karana kala nohaki de kara haki wenna but still I believe I haven't come to that place where I should be really praying tawamath mam vishwasa karanawa mama attatama e yaagnya karana e nivaredi sthanayata tawamath pamilla ne because you know prayer is something that you keep progressing deeper and deeper yaagnyawa evilla oba gamburin gamburata yannawu e sthanaya because your spirit will always feel oh I haven't done prayed enough manda obage aathme nirantarin obata kiyai e yaagnyawa madhi kiyala obage jeevithaye because your spirit is like the thirsty deer you know wanting the presence of god all the time manda obage aathme harita pipasita muwek wage e deviyan wahansege abimuke nirantarinma soyenawa so if you feel that you haven't prayed enough you know that's all right don't be condemned itin obata hangenawana mama yaagnya kala madhi kiyala obata dosharopanayak thaba gannata epa do something about it e gena yamak See, for your prayer life to be successful, you have to have revelation on prayer. ඔබේ යාඥා ජීවිතේ සාර්ථක වෙන්නට නම් ඔබ යාඥාව ගැන එළිදරව් ලබා තිබෙන්නට අවශ්‍යයි. You we must have a revelation about prayer. යාඥාව ගැන එළිදරව්ක් තිබෙන්නට අවශ්‍යයි අපට. Information on prayer is not enough to make you a prayer man. යාඥාව ගැන තොරතුරු තිබීම මදි ඔබව යාඥාවේ පුද්ගලයෙක් කරන්නට. So there's a difference between information and revelation. තොරතුරු සහ එළිදරව් වීම අතර වෙනසක් තිබෙනවා. No, religion is information without revelation. Agama ævilla aagamikatwe ævilla e toraturu elidaravvim næti toraturu. Many religious people pray. Boho aagamika manushyan yaaknya karanawa. In the days of Jesus, the religious leaders they prayed. Yesus wahansege kaale te aagamika nayakayan yaaknya kala. But when Jesus prayed, it was different. Namuth Yesus wahanse yaaknya karanakota wenasak thibuna. When he prayed, things happened. Unwahanse yaaknya karanata dewal siduna. People were amazed at Jesus's prayer. මානුෂයන් පුදුම වුණා යේසුස් වහන්සේගේ යාඥා ජීවිතය ගැන. And the disciples says Jesus teach us to pray because they saw every time Jesus prayed something happened. ගෝලයන් කිව්වා යේසුනි අපිට උගන්වන්න කොහොමද යාඥා කරන්න කියලා මන් දෝන් දැක්ක නිරන්තරයෙන් යේසුස් වහන්සේ යාඥා කරනවා. So when we pray with revelation there will be things happening but when we pray without revelation there will be no answers to your prayer. අපි එළිදරව් වීමෙන් යාඥා කරනට යම් දේවල් සිදු වෙනවා නමුත් එළිදරව් වීමක් නැතිව අපි යාඥා කරන කිසි දෙයක් සිදු වෙන්නේ යන්නේ නැහැ. You must know in your spirit that prayer releases the power of God. ඔබගේ ආත්මෙන් ඔබ දැනගත යුතුයි ඒ යාඥාව තුළින් බලය නිදහස් වන බව. Your prayer releases something of the spirit world into this physical realm. ඔබගේ යාඥාව ඒ ආත්මික තලයේ සිට මේ භෞතික තලයට යම් දේවල් නිදහස් කරනවා. Prayer is so powerful. යාඥාවේ තරම් බලවත්. The day that a Christian realizes how powerful prayer is. Kitunu ek therum gatta davasata ketaram balavadda yaaknya jeevithaye kiyala. He will stop being lazy. Oun kammeli wima nathara karanta yanawa. He will stop watching TV. Oun TV balana eka nathara karanta yanawa. He will want to pray more and more. Tavatavat yaaknya karanta pelamba wenta yanawa. Hallelujah. Hallelujah. Because prayer makes the impossible possible. Manda yaaknyawa kala noheki de kala heki de bawata parivartane karana. Hallelujah. Hallelujah. Are you receiving something today? Oba yam deyak labanawada da davase. Hallelujah. I'm sharing my life today, you know. Mama mage jeevithaye obath samaga This is a message that I speak from my heart. මේ පණිවිඩය මගේ මුළු හදවතින් මම ඔබට බෙදා ගන්නෙ. Mark 11 verse 23. Mark 11 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදය. Mark 11 verse 23. Mark 11 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදය. And verily I say unto you. සැබවක් නුඹලාට කියමි. When Jesus says verily that means it is very serious. සැබවක් නුඹලාට කියමි කියනකොට ඉතාමත්ම බරපතල දෙයක් තමයි දෙවියන් වහන්සේ කියන්නේ. I'm talking serious stuff today. අද දවසේ බැරෑරුම් දේව ඔබත් සමග මම කතා කරනවා. You know prayer is not an option. යාඥාව ඇවිල්ලා ඔබට සිතන විට කරන දෙයක් නෙමෙයි. You know some things in life are not option they are necessary. ජීවිතේ සමහර දේවල් ඔබට සිතන නිසා කරන්ට නෙමෙයි ඔබ කළ යුතුම දේවල් තිබෙනවා. For instance oxygen the air you breathe is so vital if you don't breathe you will die. උදාහරණයක් ලෙස ඔබ හුස්ම ගත්තේ නැත්නම් ඔබ මැරෙනවා. So it is the same for a Christian. Prayer is like breathing. ඒ වගේම තමයි කිතුනෙකුට යාඥාව හරියට හුස්ම ගන්නවා වගේ. You don't pray, you will die spiritually. ඔබ යාඥා නොකරතින් ඔබේ ආත්මය මැරෙන්නට පුළුවන්. Hallelujah. Hallelujah. That whosoever shall say unto this mountain, be thou be removed and be thou cast into the sea, and shall not doubt in his heart, but shall believe that those things which he spoke shall come to pass, he shall have whatsoever he said. Hallelujah. කවරෙක් නුමුත් මේ කන්දට කතා කොට ඉදිරි මුහුදේ වැටියන්නේයි කියා තමගේ සිතින් සැක නොකොට තම කියන දේ සිදු වේයයි අදහන්නේ නම් ඒක ඔහුට සිදුවන්නේය. It is speaking about prayer, but it doesn't say prayer. මේ ස්ථානයේ කතා කරන්නේ යාඥාව ගැන නමුත් මේ ස්ථානයේ පැහැදිලිව යාඥාව කියලා සඳහන් වෙන්නේ නැහැ. It is speaking about saying something and seeing the impossible become possible. මේ ස්ථානයේ කතා කරනවා යම් දෙයක් ඔබ ප්‍රකාශ කරලා ඊට පස්සේ ඒ නොදකින දේ ඔබ දැකීම ගැන. A lot of people think prayer is asking God making requests people say prayer requests බොහෝ මිනිසන් සිතනවා ඒ යාඥාව කියන්නේ දෙවියන් වහන්සේගෙන් ඉල්ලන එක කියලා යාඥා ඉල්ලීම් කියලාත් කියනවා මේ වලට but here Jesus is teaching on prayer and he's saying prayer is speaking to your impossible situation නමුත් මේ ස්ථානයේ යමක් යේසුස් වහන්සේ උගන්වනවා යාඥාව ඇවිල්ලා ඔබගේ තත්වයට කතා කිරීමයි it is not speaking about the impossible situation ඒකල නොහැකි තත්වය ගැන කතා කිරීම ගැන නෙමෙයි a lot of people when they have a problem they keep talking about the problem. බොහෝ ප්‍රශ්නයක් තියෙනකොට ඒ ප්‍රශ්නය ගැනම නිරන්තරයෙන් කතා කරනවා. But Jesus said talk to the problem. Talk to the mountain. Hallelujah. ඒ කන්දට කතා කරන්නට හිමත් නැත්නම් ප්‍රශ්නයට කතා කරන්නට කියලා. And to cast out, tell the problem, problem, you have no place in my life. ප්‍රශ්නයට කියන්නේ මේ ප්‍රශ්නය ඔබට මගේ ජීවිතේ ඉඩක් නැහැ කියලා. I'm not having you in my life. මම ඔබව මගේ ජීවිතේ තබා ගන්න යන්නේ නැහැ. I remove you from my life. මම මගේ ජීවිතෙන් ඔබව උදුරා අයින් කරනවා. Hallelujah. And be cast out to the sea. මම මුහුදට විසි කරනවා. No, this is prayer. මේක තමයි යාඥාව. And shall not doubt in his heart. සිතින් සැක නොකොට. You know, not doubt in his heart. සිතින් සැක නොකොට. You cannot pray and you cannot at the same time doubt. ඔබට යාඥාත් කරලා සිතින් සැකත් කරන්නට බෑ. But shall believe that those things which he has said shall come to pass. නමුත් ඔබ ප්‍රකාශ කරපු දේ ඒ සිදු වෙනවාමයි කියනව ඒ නිසැකකම. And the result is he shall have whatsoever he says. ඔහු කියන දේම ඔහුට තිබෙන්නට යනවා කියලා මේ ස්ථානයේ කියනවා. It doesn't matter what it is. ඒ කුමක් වුණත් ප්‍රශ්නයක් නැහැ. You shall have, he or she shall have whatsoever he has said. ඔබ ප්‍රකාශ කරපු දේ ඔබට ලැබෙනවාමයි. So prayer has to do with speaking. ඉතින් යාඥාව ඇවිල්ලා කතා කිරීමක්. You know, some people say I have prayed. සමහර මිනිස්සුන් කියනවා මම යාඥා කළා. But they have only thought. නමුත් ඔවුන් සිතින් සිතලා විතරයි. You cannot think, your thinking is not prayer. ඔබගේ සිතීම ඇවිල්ලා යාඥාව නොවේ. They think, you know, God must do this. සමහර මිනිස්සුන් සිතනවා දෙවියන් වහන්සේ මේක දැන් කරන්න ඕනි කියලා. But they don't voice it. නමුත් ඔවුන් ඒක ප්‍රකාශ කරන්නේ නැහැ. Your prayer has to be voiced. ඔබගේ යාඥාව හඬ නගන්නට අවශ්‍යයි. You know, sometimes it has to be voiced loudly. සමහර ලාවට ඔබ හඬ නගා ඒක ප්‍රකාශ කරන්නට ඕනේ. Sometimes it can be just under your breath. සමහර ලාවට ඉතා මිමිනීමක් වෙන්නට පුළුවන්. It doesn't matter. ඒක ප්‍රශ්නයක් නෑ. But words has to be said. නමුත් වචන ප්‍රකාශ කළ යුතුමයි. Just making this having a thought that God will do this it's not enough. නිකන් සිතුවිල්ලක් දෙවියන් වහන්සේ මෙහෙම කරයි කියලා තිබීම ප්‍රමාණවත් නැහැ. Hallelujah. Hallelujah. Are you receiving something today? Are you receiving something? ඔබ යමක් ලබනවද? So what you have said is going to happen to you. ඉතින් ඔබ ප්‍රකාශ කරපු දේ ඔබට සිදු වෙන්නට යනවා. So that's why we keep teaching our people what you say is so important. ඒක නිසා අපි දිගින් දිගටම අපේ සෙනඟට උගන්වන්නේ ඔබ කතා කරන දේ වැදගත් කියලා. If you say I'm broke, I don't have money, you know, I'm in this mess. ඔබ කිව්වොත් මට මුදල් නැහැ මම මේ විනාශයේ ඉන්නේ මං කරදරේ ඉන්නේ කියලා. If you say I'm sick, oh look at me, my body, I'm I don't know what is happening. ඔබ කිව්වොත් අනේ මට අසනීපයි මම දන්නේ නැහැ මගේ ජීවිතේ මොනවා වෙනවද කියලා. I don't know what God is doing. මම දන්නේ නැහැ දෙවියන් වහන්සේ මොකද්ද කරන්නේ කියලා. And the words that you speak will come back to you. ඔබ කතා කරන වචන පෙරලා ඔබ වෙතට පැමිණෙන්නට යනවා. Hallelujah. Hallelujah. So you have to say without doubt. ඉතින් ඔබ සැක නොකොට කතා කරන්න අවශ්‍යයි. Because God doesn't listen to your prayer. Listen to this. මන්ද දෙවියන් වහන්සේ මේකට හොඳින් සවන් දෙන්න. දෙවියන් වහන්සේ ඔබගේ යාඥාවට සවන් දෙන්නේ. God listens to your faith. දෙවියන් වහන්සේ ඔබගේ ඇදහිල්ලටයි සවන් දෙන්නේ. Hallelujah. Did you hear that? ඔබට මේ දේ ඇසුණද? God listens to your words of faith. දෙවියන් වහන්සේ ඔබගේ ඇදහිල්ලේ වචන වලට තමයි සවන් දෙන්නේ. God doesn't listen to prayer, God listens to faith. දෙවියන් වහන්සේ යාඥාවල් වලට නෙමෙයි සවන් දෙන්නේ, නමුත් ඔබගේ ඇදහිල්ලේ ප්‍රකාශනයටයි. You know, that's why many people say I prayed and prayed and prayed, nothing happened. ඒක නිසායි බොහෝ මිනිසයන් කියන්නේ මම යාඥා කළා නමුත් කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ කියලා. So they can tell others, you know, can you pray for me? Can you pray for me? Pray for me, pray for me. ඉතින් ඊට පස්සේ call කර කර එක කයට කියනවා මට යාඥා කරනවද කියලා. Pastor prayer powerful prayer for me. Pastor මට බලවත් යාඥාවක් යාඥා කරන්න කියලා කියනවා. Prayer powerful prayer for me. මට බලවත් යාඥාවක් කරන්න කියලා කියනවා. This situation is so bad. Prayer powerful prayer for me. මේ තත්ත්වයේ ඊටාත්ම අපහසුයි ඒක නිසා බලවත් යාඥාවක් කරන්න කියලා ඉල්ලනවා. There are no powerful prayers. බලවත් යාඥාවල් කියලා දේවල් නැහැ. Hallelujah. Hallelujah. There are powerful people and a powerful God who listens to prayer. බලවත් මිනිසයන් සිටිනවා ඒ වගේම යාඥාවල් වලට සවන් දෙන්නව බලවත් දෙවි කෙනෙක් සිටිනවා. Listens to your faith. උන්වහන්සේ සවන් දෙන ඔබගේ ඇදහිල්ලටයි. That is voice from your heart and it comes out of your mouth. ඒ ඔබගේ හදවතින් පැමිණෙනා වූ හඬ ඔබගේ මුඛයෙන් පිටත් වීමයි. Hallelujah. Hallelujah. Every time you pray God is listening if there's faith. ඔබ යාඥා කරන හැම වෙලාවකදීම දෙවියන් වහන්සේ සවන් දෙනවා ඒ තුල ඇදහිල්ල තිබෙනවද කියලා. You know, prayer is not some mantra. යාඥාව නිකන් මන්තරයක් නෙමෙයි. You know, some people say oh now I've come to church I don't know how to pray let me learn. they're thinking learning some mantra samahara manushyan sabhavata ewilla hitenawa mama yaaknya karanna danne ne ah mama den igena gannan tava kaagen hari ahala kiyala now you must learn to understand what prayer is oba therum gata yutui yaaknyawa kiyanne kumakda kiyala you may be a new christian recently you received jesus oba alut kitunuwek wennata puluwan langadi oba yesus wahanseewa piligannata puluwan quickly learn how to pray hallelujah ikmaninma oba igena gata yutui kohomada yaaknya karanne kiyala and to pray with faith saha adahillen yaaknya karanne kohomada kiyala you see your life moving forward and upwards oba jeevithe idal ihalatat idiriyata pamanak gaman karana oba dakinta yanawa hallelujah hallelujah every time you pray you speak words of faith hallelujah oba yaaknya karana hem welawakadima oba e adahille wacana prakasha kalayutui hallelujah if you doubt oba sakakorotin your prayer will be aborted obage e yaaknyawa avalangu wenawa let's look at one scripture now api tawat padayak desa balamu james chapter 1 verse 6 and 7 yaakob palaweni parichchaya 6 7 pada hallelujah hallelujah are you happy this morning ada dawase oba preethiyenda sitinne hallelujah hallelujah these are very important keys you can take these keys and put it into your practice in your life meva ithamathma wedagath yaturu me yaturu aragena obage jeevithe kriyawata damanna and there be nothing that is called impossible in your life obata kala nohake de ඔබගේ ජීවිතයේ තිබෙන්න යන්නේ නැහැ. Look at that. But let him ask in faith, nothing wavering, for he that wavers is like a wave of the sea driven with the wind and tossed. හයවෙනි පදය නුමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා. මක් නිසාද අනුමාන කරන්න සුලංගෙන් ගෙන යන්නා වූ සෙලවෙන්නා වූ මුහුදේ රැළට සමානය. Have you seen the waves of the sea? ඔබ මුහුදේ රැළි දැකලා තියෙනවද? It's one moment here, the other moment it's in another place. එක අවස්ථාවකදී එක ස්ථානයක තියෙනවා, තවත් අවස්ථාවකදී තවත් ස්ථානයක තියෙනවා. Some Christians' faith is like that. සමහර කිතුණුවන්ගේ ඇදහිල්ලත් මේ වගේ. They pray but after that they speak negative. යාඥා කරනවා නමුත් ඊට පස්සේ ඔවුන් ඍණවාදීව කතා කරනවා they get prayer from the past after that they say nothing has happened past again yaaknya labala ඊට පස්සේ ඕන් කෙන කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ කියලා next verse ඊළඟ පදය it says for let not that man think that he shall receive anything from the lord ebevi nebadu manushya tamata swamin wahansegen yamak labe yai nositawa another version said let him not expect anything from god deviyan wahansegen kisi deyak apeksha nokarawa see that means if you doubt you can expect nothing from god ek yana oba sakakarotin obata deviyan wahansegen kisi deyak apeksha karannata baha that is why many people pray but their prayers are not met with ek nisai bohoma manushyan yaaknya kala te yaaknya walta pilituru onno dakinne although they prayed there was no expectation manda un yaaknya karat on apeksha karena hai yamak you know our expectation is so powerful ape apekshawa ithamatma balavat you know, some people they pray in the morning by the evening they've forgotten what they prayed for samahara manushyan ude yaaknya karana namuth havas wenakota on monawa gana de yaaknya karala the leader will ask, did you pray this morning enayake asana oba yaaknya karada ude yes yes pastor I prayed oh mama yaaknya karala what did you pray today for monawa gana oba yaaknya kare kiyala hanu they can't remember what they prayed ountama mataka naha on kumak gana de yaaknya kale kiyala but if you prayed namuth oba yaaknya karana you believed oba vishwasa karanam there is expectation obata apekshawak thibena mamai hallelujah hallelujah look at these three words pray yaaknyawa believe vishwasaya expect apekshawa hallelujah hallelujah say after me I will pray oba kiyanna maath samaga mama yaaknya karanawa I will believe mama vishwasa karanawa I will expect mama apekshawak thaba gannawa once again I will pray mama yaaknya karanawa I will believe mama vishwasa karanawa I will expect mama apeksha karanawa see when you pray and you believe the result is there's expectation in your spirit oba yaaknya kala vishwasa karapuhama obage hadavate aathme e apekshawak thibena there's something expectant in you yam deyak obage hadavate athule apekshawak thibenawa hallelujah hallelujah something has happened yam deyak siduvela thibenawa you may not see it yet obata thawamath nopenenta puluwan nede but you are expectant something has really happened namuth apekshawak thibenawa එතෙම යමක් සිදු වෙති වෙනවා you know, have you seen when a lady gets pregnant ඔබ දැකලා තිබෙනවද කාන්තාවක් ඒ ගර්භණී වුණාම in english we use the word expecting ඉංග්‍රීසියෙන් කියනවා ඒ අපේක්ෂාව කියලා are you expecting a baby ඔබ දරුවෙක් අපේක්ෂා කරනවද කියලා අහනවා we tell that no she is expecting අපි කියනවා ඇය අපේක්ෂාවෙන් සිටිනවා කියලා. What does that mean? මොකද්ද ඒකෙන් අර්ථවත් වෙන්නේ? She's already pregnant. ඇය දැනටමත් ගර්භණී. There's a difference between hoping and expecting. බලාපොරොත්තුවක් සහ අපේක්ෂාවක් අතර වෙනසක් තිබෙනවා. Once again, listen to this. නැවතත් ඔබ සවන් දෙන්න. There's a difference between hope and expecting. බලාපොරොත්තුව සහ අපේක්ෂාව අතර වෙනසක් තිබෙනවා. Hallelujah. Hallelujah. When somebody is expecting, he knows something has happened. යම් කෙනෙක් අපේක්ෂාවෙන් සිටිනවා නම් මේ කෙනා දන්නවා යමක් දැනටමත් සිදුවීමාරයි කියලා. Someone says I'm expecting, then you next question is asked, when are you expecting? මම අපේක්ෂා කරනවා කියලා කිව්වහම ඒ දරුවෙක් ගැන කතා කරනකොට කවදද කියලා අහනවා මිනිස්සු. When somebody is expecting, there are changes that are begin to happen. කෙනෙක් අපේක්ෂාවෙන් සිටින දරුවෙක් පිළිසිඳගෙන සිටිනකොට යම් වෙනස්වීම් සිදුවෙනවා ඔහු ඇගේ තුළ. Your language will change. There's expectant date also. භාෂාව වෙනස් වෙනවා ඒ වගේම දින නියමයක් තිබෙනවා. When somebody said I'm hoping for a baby, it's different. කෙනෙක් කිව්වොත් මම දරුවෙක් බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා ඒක වෙනස්. Then you can't give a date. එතකොට ඔබට දවසක් දෙන්න බෑ. You say කවදා හරි බලාපොරොත්තු වෙන. And many Christians when they pray, they expect, they say God will do someday. බොහෝ කිතුනුවන් යාඥා කළහමත් මේ වගේ කවදා හරි දෙවියන් වහන්සේ කරයි කියලා බලාපොරොත්තු වෙනවා. See, when you hope, there is no faith in it. Faith is now. ඔබ බලාපොරොත්තු නොතින් ඒ ස්ථානයේ ඇදහිල්ල නැහැ ඇදහිල්ල ඇවිල්ලා දැන් Hallelujah. Hope is the future. බලාපොරොත්තු ඇවිල්ලා අනාගතයයි Hallelujah. Hallelujah. So you pray. එතන ඔබ ආඥා කරනවා. You believe. ඔබ විශ්වාස කරනවා. And you expect. ඔබ අපේක්ෂා කරනවා. Hallelujah. Once again I want you to get this. ඔබ මේක ඇතුළට ධාරණය කරගන්න. You believe, you pray. ඔබ ආඥා කරන්න. And you believe. විශ්වාස කරන්න. And you expect. අපේක්ෂා කරන්න. When you expect, you act. Hallelujah. ඔබ අපේක්ෂා කරනකොට ඔබ ක්‍රියා කරනවා. You can see a mother who's expectant will act. He'll get the room ready and you know there are so many things that she'll try to do. All the mothers know about it. ගර්භණී මවක් නිතරම සූදානම් වෙනවා ඔබට බලන්නට පුළුවන් ඔබ දකින්නට පුළුවන්. Hallelujah. Some grandmothers and grandfathers are smiling because they are expecting their grandchild now. Hallelujah. සියලා ආච්චිලා hina වෙනවා ඔවුන්ගේ මේ මුණුබුරන් දකින්න ආසාවෙන් සිටින නිසා. Hallelujah. Hallelujah. Say I'm expectant. ඔබ කියන්නේ මම අපේක්ෂා කරනවා. Say I'm pregnant. Hallelujah. කියන්නේ මම ගර්භණී. Hallelujah. Hallelujah. You know, God wants us to be pregnant with God's word. දෙවියන් වහන්සේගේ කැමැත්තුන් වහන්සේගේ වචනය සමග අපි ගර්භණී වීමයි. When Mary received the word. දෙවියන් වහන්සේගේ වචනය ලැබුවාම she conceived. Hallelujah. ඇය පිළිසිඳ ගත්තා. Hallelujah. Every time you receive a word into your spirit. දේව වචනය ඔබගේ ආත්මයට ලැබෙන හැම මොහොතකදීම something has happened in you. යම් දෙයක් ඔබ තුල සිදු වුණා. Hallelujah. But you have to wait. Hallelujah. නමුත් ඔබට ඉන්නට සිදු වෙනා ටික කාලයක්. The date will come. ඒ දිනය පැමිණෙනවා. And you don't give up. Hallelujah. ඔබ අතහරින්නේ නැහැ විට. You don't give up. Hallelujah. ඔබ අතහරින්නේ නැහැ විට. Praise the Lord. ප්‍රශංසා වේවා. Hallelujah. Hallelujah. Are you happy this morning? ඔබ ප්‍රීතියෙන්ද මේ උදෑසන? You know, why do people pray and they don't get answers? ඇයි මිනිස්යන් යාඥා කරලා උන්ට පිළිතුරු නොලැබෙන්නේ? I explained that. මම ඒක පැහැදිලි කරන්නම්. Hallelujah. I explained that already. දැනටමත් මම ඒක පැහැදිලි කරා. Let's look at Mark 11:24. අපි මාක් 11 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදය බලන්නට යනවා. Let's go back to that. Therefore I say unto you, whatsoever ye desire. එබැවින් නුඹලාට කියමි නුඹලා ඔබ ආශා කරන ඕනෑම දෙයක් when you pray ඔබ යාඥා කළාම believe that you receive them and you shall have them විශ්වාස කරන්න ඔබ ඒ දේ ලැබූ බවට එවිට ඒ දේ නුඹට ලැබෙනවා now look at that මේ දෙස බලන්න it says therefore I say unto you that is Jesus speaking to us එබැවින් මම නුඹලාට කියමි යේසුස් වහන්සේ අපට මේ ස්ථානයේ කතා කරනවා Jesus is speaking to you යේසුස් වහන්සේ ඔබට කතා කරනවා tell the next person Jesus is speaking to me ඔබ අසල සිටින කෙනාට කියන යේසුස් වහන්සේ ඔබට කතා කරනවා he says what things soever you desire ඔබ ආශා කරන්නා වූ නෑම දෙයක් do you know that God is interested in your desires ඔබ දන්නවද ඔබගේ ආශාවල් ගැන දෙවියන් වහන්සේ සලකනවා you know some people think God doesn't want me to have my desires දෙවියන් වහන්සේ කැමති නෑ මම ආශා කරන දේ මම ලබනවට කියලා සමහර අය හිතනවා ඔබට සුබ ආරංචියක් තිබෙනවා if you are a child of God ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් God's desires are your desires දෙවියන් වහන්සේගේ ඒ ආශාවල් තමයි ඔබගේ ආශාවල් විය යුත්තේ hallelujah hallelujah hallelujah when Jesus said to the disciples. Jesus වහන්සේ ගෝලයන්ට කිව්වහම when you pray ඔබ යාඥා කළහම notice that that's in Luke 11 verse 2 don't Luke, you need to turn that maybe you can put on the screen. ඒකලස්සේ පරිච්ඡේදය දෙවෙනි පදේ කියන්නේ Jesus was teaching the disciples to pray. He said when you pray, he didn't say if you pray. Jesus වහන්සේ මේ ස්ථානයේ ගෝලයන්ට උගන්වන යාඥා කරනට ඔබ යාඥා කරන විට ඔබ යාඥා කළොත් කියලා කියන්නේ නැහැ ස්ථානයේ. Luke 11 verse 2 Luke 11 පරිච්ඡේදයේ දෙවෙනි පදේ තමයි සඳහන් වෙන්නේ. Then he says our father in heaven අපගේ ස්වර්ගික පියාණනි pray like this මේ ආකාරයෙන් යාඥා කරන්න our father which art in heaven hallowed be thy name thy kingdom come thy will be done on earth as it is in heaven hallelujah ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනේ ඔබගේ නාමයට ගෞරව වේවා ඔබගේ රාජ්‍ය වේවා ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන්ම පොළවේද සිද්ධ වේවා hallelujah Now he says thy kingdom come thy will be done as it is in heaven so in earth Eswarge wagema me polavet e unwansege rajya wenjbewa kiyala kiyenawa So what is heaven mokadda swarge kiyala kiyanne Everything is perfect in heaven Hama deyakma sampurna swargehi There are no flaws in heaven no shortages in heaven Kisima e adupaduwak naha swargehi No sickness in heaven Kisima rogayak naha swargehi No poverty in heaven Kisima duge kamak naha swargehi And Jesus is asking us to pray this prayer Jesus wahanse kiyana me aakarayen yaaknaya karanna Now he won't ask us to pray a prayer like that unless he is willing to answer it Unwahanse mevani yaaknayawak yaaknaya karanta kiyala kiyanne naha unwahanse අකමැති නම් මේ ආඥාවට පිළිතුරු දෙන්න. Did you understand that? ඔබ මේක තේරුම් ගත්තද? I hope you're listening carefully to this. මම හිතනවා ඔබ ප්‍රවේශමෙන් මේකට ඇහුම්කන් දෙනවා කියලා. So God desires us the perfect things of heaven to for us to enjoy on this earth. ඉතින් දෙවියන් වහන්සේ ආස කරන්නේ අපේ ස්වර්ගයේ සම්පූර්ණ දේ මේ පොළවේදී භුක්ති විඳීමයි. Lot of people say only when we go to heaven we'll have perfect things. බොහෝ අය හිතනවා අපි ස්වර්ගයට ගියාම තමයි සියල්ල සම්පූර්ණ වෙන්නේ කියලා. On this earth I have to suffer. මේ පොළවේ මම දුක් විඳින්න ඕනේ කියලා හිතනවා. Suffering even the marriage ring is a suffering. Praise the Lord. ඒක ඇහුන්න නැත්තම් හොඳයි. Hallelujah. That's what people say. ඒක තමයි මිනිස්යන් කියන්නේ. But God says thy kingdom come thy will be done as it is in heaven. ස්වර්ගයේ මෙන් පොළවේදී සිදු වේවා කියලා මේ ස්ථානයේ කියනවා. I'm putting some jokes because I don't want you to fall asleep, okay? මං විහිළු කරන්නේ ඔයගොල්ලන් නිදාගන්න නැති වෙන්නයි. Hallelujah. So pay attention the jokes are coming, okay? අවධානය යොමු කරගෙන තියාගන්න විහිළු එනවා. Hallelujah. Hallelujah. Say I received today. කියන්නේ මම ලබා ගන්නවද දවසේ? See God wants to give our desires. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපගේ ආශාවල් නිදහස් කිරීමයි. But we must know that his desires, the heavenly desires Namut, we can ask. අපි දැනගත යුතුයි දෙවියන් වහන්සේට අපි ගැන තිබෙන ආශාවල් ස්වර්ගික ආශාවල් බව. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. Hallelujah. Amen. Now that one I was not going to even share. That came from the spirit. Amen. ඒ දෙ මං බෙදා ගන්න හිටපු දෙයක් නෙමෙයි ආත්මෙන් පැමිණි දෙයක්. So prayerlessness is sin. ඉතින් යාඥාව නොමැතිකම ඇවිල්ලා පාපයයි. Did you know that? ඔබ මේ දේ දැනන් සිටියද? And if you don't pray, ඔබ යාඥා නොකළොත්, it is a sin. ඒක පාපයක්. Some of you became quiet. Let me show in the scripture. James chapter 4 verse 17. යාකොබ 4:17. It says, therefore to him that knoweth to do good and does it not, to him it is sin ebevin yamek yahapata karanta dana e nokaranne nam ohuta eka papayaya if someone knows it is we have to pray and still don't pray yam kenek dannawa nan api yaaknya karannata oni kiyala e yaaknya karanne nathna how many of you know that you have to pray oba kiy denek dannawada oba yaaknya kala yutu bawa only half the church know right How many of you know that you have to pray? කී දෙනෙක් දන්නවද යාඥා කරන්නට අවශ්‍යයි කියලා අපි? Okay by raising your hand from today if you don't pray that is a sin. ඔබ අද දවසේ අත ඉස්සුවා නම් අද දවසින් ඔබ යාඥා කරන්නේ නැත්නම් මේක ඔබට පාපයක්. Some people are very clever they didn't lift their hand up. සමහර මිනිස්යන් ඒ දක්ෂයි ඔවුන් අත ඉස්සුවේ නැහැ. Do you know that you have to pray? ඔබ දන්නවද සහෝදර යාඥා කරන්න ඕනයි කියලා? Hallelujah. Praise the Lord. Praise so if you know something that God expects from you and you don't do it. ඔබ දන්නව නම් දෙවියන් වහන්සේ ඔබගෙන් යමක් අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා කියලා ඔබ ඒ දේ කරන්නේ නැත්නම් That is serious stuff. ඒක බරපතලයි. Let's look at another scripture 1 Samuel 12:23. 1 Samuel 12:23 වෙනි පදේ බලමු. Now this is in the Old Testament. මේක පරණ ගිවිසුමේ. When people didn't have so much revelation about prayer. ඒ යාඥාව ගැන තරම් එලිදරව් වීමක් තිබුණේ නැහැ. They had a revelation of course. යම් එලිදරව් වීමක් තිබුණා. Now look at this. This is Samuel the prophet speaking. මේ සාමුවෙල් ප්‍රොපේතවරයා තමයි කතා කරන්නේ. Moreover, as for me, God forbid that I should sin against the Lord in ceasing to pray for you. ඇරත් මා විසින් නුඹලා උදෙසා යාඥා නොකර සිටීමෙන් ස්වාමින් වහන්සේට විරුද්ධව පව් කිරීම මාගෙන් දුර වේවා. Then Samuel was a prophet, he was a leader. Samuel ප්‍රොපේතවරයෙක් නායකයෙක් ලෙස සිටියා. He took responsibility for his prayer life to pray for others. ඔහුගේ යාඥා ජීවිතයේ ඔහු වගකීම ගත්තා නායකයෙක් උදෙසා යාඥා කරන්නට. He said, if I don't pray, God forbid me because it is a sin against God. ඔහු කිව්වා මම යාඥා නොකර සිටියොත් ස්වාමීන් වහන්සේට විරුද්ධව මම පව් කරනවා ඒක මගේ දුර වේවා. Now you might say I'm not a prophet. ඔබ කියන්න පුළුවන් මම ප්‍රොපේතවරයෙක් නෙමෙයිනේ කියලා. But in your house, නමුත් ඔබගේ නිවසේ for your world you are a prophet. ඔබගේ ලෝකයේ උදෙසා ඔබ ප්‍රපේතවරයෙක්. There are people that God has entrusted to you. දෙවියන් වහන්සේ ඔබ විශ්වාස කළා ඔබවට තබා ඇති මිනිසයන් සිටිනවා. And you have to pray for them. ඔබ ඔවුන් උදෙසා යාඥා කළ යුතුයි. Especially if they don't know Jesus. විශේෂයෙන්ම ඔවුන් දෙවියන් වහන්සේව දන්නේ නැත්නම්. It is your responsibility to pray for them. ඔබගේ වගකීම ඔවුන් ගැන යාඥා කිරීමයි. Hallelujah. Hallelujah. Because their spiritual well, their eternal destiny is in your prayers. මන්ද ඔවුන්ගේ සදාකාලික ඉරණම තිබෙන්නේ ඔබ ඔවුන් ගැන කරන අව යාඥාව තුළයි. If you don't pray, ඔබ යාඥා නොකළොත් they might never be saved. And they will go to hell. On kisi davasaka e galawima nolaba apayata yannata puluwan irayata yannata puluwan. That is a big sin. Eka e vishala paapaya. Just imagine, you know, when our relatives get sick, we are so worried, we don't want them to suffer. Nikan hitanna ape naeda kenek rogiwa sitinawa nan api duk wenawa ohu e vedana vidinawata kemathi naha. We will spend money, we will do everything to ease his suffering. Api mudal viyadam karai yam dewal karai e vedana wadu karannata. But when our relative goes to hell, namuth ape e naedaya nirayata giyotin, you know, what do we feel about that? Kohomada apata etukota danenne? Our prayers are so important. Ape yaaknyawa etharam wedagath. You know, pray for your loved ones. Oba e prema karana ayata oba yaaknya karanna. Declare them to be saved. Oun prakash karanna galawima oun mata. You know, expect them to be saved. Oba apeeksha karanna ounge galawima. You know, don't say, oh, this one will never come to know Jesus. Oba kiyanne pa meya nan kavadavat galawima labanne naha kiyala. This is a devil in my house. Me mage gedara inna yakshayak kiyala kiyanne pa. But you are praying, but you are saying negative things. ඔබ යාඥා කරන ඔහුගේ ඔයගේ ගැළවීම ගැන නමුත් මුකෙන් මෙවැනි දේ ප්‍රකාශ කරනවා. Your prayer is so important. ඔබගේ යාඥාව ඉතාමත්ම වැදගත්. And in prayer you have to be focused. ඉතින් යාඥාව තුල ඔබ ඒ අවධානයෙන් සිටින්න අවශ්‍ය ඉලක්කයක් තිබිය යුතුයි. Have you noticed that when you decide to pray there are so many distractions that ඔබ come? ඔබ ඒතු අරගෙන තිබෙනවද ඔබ යාඥා කරන්න තීරණයක් ගත්තාම බොහෝ දේවල් ඔබට බාධා කරන අවධානය කඩ කරනවා. Oh, the phone start to ring. එක්කෝ ෆෝන් එක රින් වෙනවා. And then suddenly you remember I have to do this, I have to feed the dogs, I have to feed the, you know, cat. හදිසියෙම මතක් වෙනවා එක්කෝ බල්ලට කන්න දෙන්න ඕනේ නැත්නම් එක එක දේවල් gedera කරන් තියෙන දේවල් මතක් වෙනවා. You know, that's why Jesus said when you pray go into your prayer closet. ඒක නිසා යේසුස් වහන්සේ කිව්වේ ඔබ යාඥා කරනකොට ඔබගේ කාමරයට යන්න කියලා. Shut the door. දොර වසන්න කියලා කියනවා. That means to shut distractions. ඒ කියන්නේ ඒ අවධානය කඩ කිරීම ඔබ නතර කරන්න ඕනේ. Ask God what is the best way to be focused in prayer. ඔබ දෙවියන් වහන්සේගෙන් අහන්න කොහොමද ඒ ඉලක්කයෙන් මම අවධානය කඩ කරගන්නේ නැතුව යාඥා කරන්නේ කියලා. And he will show you how to pray, where to pray and what time to pray. එවිටුන් වහන්සේ කොහොමද යාඥා කරන්නේ කොතනකදීද යාඥා කරන්නේ කොයි වෙලාවටද යාඥා කරන්නේ කියලා ඔබට මඟ පෙන්වයි. The Bible says Jesus before it was dawn he separated himself. He went to a solitary place, a quiet place, and he prayed. Bible e pavasana Jesus wahanse pahan wennata prathama e nischala sthanayakata gihilla yaaknya kara kiyala. So you can see that it's a guidance for us. Iting me de apata maga penwimak. Before anybody gets up, you have to get up. Kisi kenek avadi wennata prathamen oba avadi viyuthui. I have always made that discipline before I was a bachelor and after I got married most of the time I am the first one to be up. Mama vivaha wenta prathamat vivaha unata passeth mama meka hadarana me kriya karana deyak mama siyalla negitinte prathamen negitinawa. Pasalis is giving good competition to me. Pasalis honda taragakarithwayak dena mata. Hallelujah. Hallelujah. So how much time, how much money, how much effort you give for something, we show how much you value that. කොතරම් වෙලාව කොතරම් මුදල් ඔබ කොතරම් කාලයක් ඔබ ආයෝජනය කරනවද ඒ දේ වටිනාකම පෙන්눔 කරනවා ඒ තුලින්. Did you understand that? ඔබට තේරුණාද? You know how much time you give for something, will show how much you depend on that thing. ඔබ යම් දෙයකට කතරම් කාලයක් දෙනවද ඔබ ඒ ගැන යැපෙන්නේ කොහොමද කියන එක තේරුම් යනවා. Hallelujah. Hallelujah. You know people who are prayerless. මනුෂ්‍යයන් යාඥා නොකරන මනුෂ්‍යයන්. You know why are they prayerless? ඇයි ඔවුන් යාඥා නොකරන්නේ? Because they feel there are other things more important. මන්ද ඔවුන් හිතනවා ඊට වඩා වැදගත් දේවල් තිබෙනවා කියලා. They depend more on man and money than God. ඔවුන් මනුෂ්‍යයන් මුදල් මත යැපෙනවා දෙවියන් වහන්සේට වඩා. But if you are depending on God, namuth oba deviyan wahanse mata yapena kenek nam, you are prayerful. Oba yaaknya oba yaaknyave kenek. Hallelujah. Hallelujah. See, this is how you are prayerful or prayerless. Ek oba ekko yaaknya karana pudgalek ehemath naththam yaaknya nokarana pudgalek. Prayer life will show how much you depend on God. Obage yaaknya jeevithe pennum karana oba ketaram deviyan wahanse mata yapenawada kiyala. You know, some people wait for something bad to happen to start to pray. Samahara manushyan ayahapad deyak wenakamma sitinawa deviyan wahanse wetata yaaknya wenna nathuwa. And then they panic and they start to pray. Eviton pakilela deviyan wahanse weta yaaknyawali yomu karana. And they call everybody and say, you know, pray for me, pray for me, pray for me. In passe hama watama call karamin kiyena mata yaaknya karanta kiyala. But we need to discipline and focus on a prayer life, a spirit of prayer. Namuth e yaaknya aathmayak naththa yaaknya jeevithayak api vinayakata genennata awashya apage jeevitha thula. Hallelujah. Hallelujah. Hallelujah. Amen. Praise the Lord. Prashansa veva. Hallelujah. Hallelujah. You know, this morning I want to encourage all of you to be prayerful people. Me udasana oba hama kenekma man dahiremat karana yaaknyave pudgaliku wenna. Hallelujah. Hallelujah. Because nothing is impossible if you are a prayerful man. Man oba yaaknyave pudgaliku nam obata kala nohaki deyak naha. You don't have to run around looking for help from the world. Oba wate duwanna awashya naha loke manushyan gen upakara soyemin. Because there is a God who's always available to answer your prayers. Man oba ge yaaknyawalta pilthuru denta sudanam wasitina devi kenek nirantarayenma sitina nisa. You don't have to make appointments. ඔබ appointment දාන්න අවශ්‍ය නැහැ. You don't have to wait for your turn. ඔබගේ වාරය එනකන් ඔබ බලන් ඉන්න අවශ්‍ය නැහැ. Anytime he is ready to answer. ඔ නෑම වෙලාවක උන්වහන්සේ සෝදානම් පිළිතුරු දෙන්නට. Hallelujah. Hallelujah. Anytime is God's time. ඔ නෑම වෙලාවක් දෙවියන් වහන්සේගේ වෙලාවයි. Anytime is prayer time. ඔ නෑම වෙලාවක් යාඥාවට වෙලාවයි. This is so important, brothers and sisters. මේක ඉතාමත්ම වැදගත් සහෝදරයෝ සහෝදරියෝ. This is so important, brothers and sisters. මේක ඉතාමත්ම වැදගත්. There is a spirit of prayer coming into our church. යාඥා ආත්මයක් පැමිණෙනවා අපගේ සභාවට. As the anointing of God is increasing in our church. දෙවියන් වහන්සේගේ ආලේපය වැඩි වෙන විට. There is a desire to pray more. Hallelujah. ඒ වගේම යාඥාවට ඒ ආශාව වැඩි වෙනවා දැන්. I want you to receive that prayer anointing. ඔබ ඒ යාඥාවේ ආලේපය දැන් ලබන්න. I want you to receive that spirit of prayer. ඔබ ඒ යාඥාවේ ආත්මය දැන් ලබන්න. I tell you, you'll never be the same. මම කියන ඔබ කිසි දවසක සිටි ආකාරයට ඉන්න යන්නේ නැහැ. Hallelujah. Those mountains will be removed. ඒ කඳ උපහවෙන්ට යනවා. Hallelujah. Those problems that you thought is never impossible, they were possible to remove. E prashna karadara oba situwaye deval kisi davasaka wenas wenne naha kiyala kala nohaki deval kala haki deval dawada parivartana wenawa. You see them moving out. Hallelujah. E deval ayin wenawa iwat wenawa oba dakinta. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Pray, believe and expect. Oba yaaknya karana vishwas karana apekshawa thaba ganna. Everything that is impossible will turn to possible. Kala nohaki sielu de kala haki bawata parivartana wenawa mai. Hallelujah. This morning there may be situations in your life. Me udasana obage jeevithe yam vatavarana tibei. You are wondering what to do. Oba kalpana karana kumakda mama karanne. But God has told you now what you can do. Namo deviyan wahanse obata kiya tibenawa dan kumakda kala yutte. Shall we stand to our feet this morning? Api nagita situ me udasana. Let's thank the Lord for the word that we have received. Deviyan wahanse stuti karumu ada dawase labuwa wacana gana. Let's thank him for the privilege that we have. Apata api laba athi me bhagya gana unwahanse stuti karumu. That we can go to this great God. Apata me anarga deviyan wahanse gawata yanta puluwan kama tibenawa. And call him father. උන්වහන්සේට පියාණනි කියලා අමතන්නට හැකියාව තිබෙනවා. You know, when Josiah comes to me and say daddy. Josiah මන් ළඟට ඇවිල්ලා තාත්ති කියලා මට කතා කරන විට I know he wants something. මම දන්නවා ඔහුට යමක් ඕනේ කියලා. Hallelujah. Hallelujah. And most of the time I give in. බොහෝ වෙලාවට මම ඔහුට ඒ දේ දෙනවා. I am very weak in that. Pastor Liz will not give easily. Pastor Liz lesiyen deval denne neha. You know, daddies want to give. නමු තාත්තලා නිරන්තරයෙන් ඉල්ලමු ගමන් දේවල් දෙන්න උත්සාහ කරනවා. Hallelujah. He is our father in heaven. ඒ වගේ තමයි අපේ ස්වර්ගික පියාණන්. He's our daddy. Hallelujah. උන්වහන්සේ අපේ තාත්තා. Hallelujah. He's waiting for us to come and say daddy. උන්වහන්සේ බලාගෙන සිටිනවා අපි උන්වහන්සේ වෙතට ඇවිල්ලා තාත්තේ කියලා කතා කරනවාට. Hallelujah. Don't think that this God is some, you know, someone that is so waiting to find faults from us. ඔබ හිතන්නේ පා මේ දෙවියන් වහන්සේ ඇවිල්ලා ඔබගේ වැරදි සොයමින් සිටින දෙවි කෙනෙක් කියලා. Don't think he's God waiting with a stick. ඔබ හිතන්නේ පා ඒ කෝටුවක් තියාගෙන සිටින්නව දෙවි කෙනෙක්. Oh, you are coming to me now. Then ma vetata enawa onna. How about this, that and the other? Mekai mekai mekai ei oba kare kiyala unwanhase ahanawa kiyala oba hita